සත්නාම ශ්‍රීවාහේ ගුරු සාහෙබ ජී සෝරඨ මහල්ලා චෞථා හරසියෝ ප්‍රීත අන්තර මන බෙදයා හර බේන රහණ නජයි යෝ මශුලි බෙන නීරා බෙනසා යෝ නම්ම බෙන මර ජයි හරසියෝ ප්‍රීත අන්තර මන බෙදයා හර බේන රහණ නජයි යෝ මශුලි බෙන නීරා බිනසා යෝ නම්ම බෙන මර ජයි මේරේ ප්‍රභ කිරපා ජාල දේවෝ හර නයි හෝ අන්තර නාම මංගා දෙන රාති නම්මෙහි සාත පායි රහාවෝ ජෝ චාත්‍රෙක ජාල බෙන බෙල ලාවයි බෙන ජාල ප්‍යාස නජයි ගෝරමොක ජාල පාවා සුඛ සහජේ හරියා පායි සුපායි මන මොක්ඛ පුඛේ බහ දෙස ඩොල්ලහ දෙන නාව දුක් පායි ජනම මරා තෙර ජොනි ආවා දරුගහ මිලා සජයි කෘපා කරහි තහර ගුණ ගාවහ හර රස අන්තර පායි නානක දීන දයාල පයහ ත්‍රිසනා සබද බුජයි ਕਰਹੇ ਤਾ ਹਰ ਗੁਣ ਗਾਵ ਹੈ ਹਰ ਰਸ ਅੰਤਰ ਪਾਈ ਨਾਨਕ ਦੀਨ ਦਇਆਲ ਭਏ ਹੈ ਤ੍ਰਿਸ਼ਨਾ ਸ਼ਬਦ ਬੁਝਾਈ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ ਸੋਰਠ ਮਹੱਲਾ ਚੌਥਾ ਹਰ ਸਿਓ ਪ੍ਰੀਤ ਅੰਤਰ ਮਨ ਵਿਦਿਆ ਹਰ ਬਿਨ ਰਹਿਣ ਨ ਜਾਈ ਜਿਉ ਮਛਲੀ ਬਿਨ ਨੀਰਾ ਬਿਨਸੈ ਤਿਉ ਨਾਮੈ ਬਿਨ ਮਰ ਜਾਈ।